විශේෂයෙන්ම ලියු ගුණසේකර මහත්මයා ඒ වාර්තාව ඒක මාධ්‍ය වාර්තාව කියලා දැම්මයන් පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වෙනි වගන්තිය ඇතුළු අනෙක් වගන්ති උල්ලංඝනය කරලා තියෙනවා. මොකද අපි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සමහර මාධ්‍ය නොපැමිණිය අය ගැන දොස් කියලා තිබුණා. ඒක මාධ්‍යට අයිතියක් නැහැ. ඒ අය මම දන්නේ කොයි පැත්තටද ගියේ කියලා, මොකද ඒගොල්ලේ අදහස් කියලා. ඒ කීප දෙනෙක් මට කිව්වා මේක හරි වැරදි.